Sadhu, sadhu, sadhu. Namaskara viva buduru anata samada buduhimi saranayami. Namaskara viva damru anata samada sadaham saranayami. Namaskara viva sangaru anata samada maha sangha saranayami. Namaskara viva tunuru anata samada tisarana saranami. Sadhu, sadhu, sadhu. Prashneyak ahala thiyenawa. වඩාත් සුදුසු සද්ධානුසාරී වීමද ධම්මානුසාරී වීමද වඩාත් සුදුසු මොකද්ද? ඈ දෙකම හොඳයිද? ඈ ඉස්සල්ලාම ඇති වෙන්නේ මොකද්ද? එහෙනම් ගොඩාක්ම හොඳ මොකද්ද? ඉතින් පළවෙනි තැනට යන්න නැතුන් දෙවෙනි තැනට කොහොමද යන්නේ? ඒ නිසා වඩාත්ම සුදුසු සද්ධානුසාරී වීම. සද්ධානුසාරී වුණ කෙනා ධම්මානුසාරී වෙනවා. සද්ධානුසාරී වෙනවා කියලා කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ අදහ ගන්නවා. එයාට පුදුම පැහැදීමක් ඇති වෙන්නේ ධර්මය අහනකොට. සැක හිතෙන්නේ මේක මෙහෙමමයි කියලා හිතෙනවා. ඒ පුදුම සද්ධාවක් හටගන්නවා ධර්මය ගැන. තමාට වැරදුනත් ධර්මයට වරදින්නේ නැහැ කියන තැන ඉන්නවා. දැන් සද්ධානුසාරී වෙච්ච කෙනාට අම්මලා තාත්තලාගෙන් කොච්චර වැරදි අඩුපාඩු වුණත් ඇයි එහෙම වෙනකොට හිතෙනවනේ යාට මේ අපි කොච්චර කළත් අම්මලාගෙන් කිසිම හොඳක් නැහැ කියලා. නමුත් බුද්ධ වචනේ තියෙනවා දෙමව්පියන්ට සලකලා මේ ඌර දෙපැත්තේ තියාගෙන අවුරුදු 100ක් සලකලාවත් ණය ගෙවන්න බෑ කියලා තියෙනවා. ඒතුට එහෙම එකේ අපිට ඉවසන්න බැරි නම් අපි කොතනද ඉන්නේ? අපි වෙනුවෙන් මේ අය කොච්චර ඉවසුවාද කියලා අර හිතට ශ්‍රද්ධාවක් ගන්නවා. ඒතුට ඒක ගන්නෙ බුද්ධානුශාසනාව සිහි කරලා. එනං අනිත්‍ය මෙනෙහි කරනකොට ඇස අනිත්‍යයි කන අනිත්‍යයි නාසය අනිත්‍යයි කියන අනිත්‍ය ධර්මයේ බලවත්ව විශ්වාස කරනවා යා. හැබැයි අවබෝධ වෙලා නැහැ යාට. අන්න යා සද්ධානුසාරී. ධම්මානුසාරී කියන්නේ එහෙම අදහගෙන ඉන්න කෙනාට කාලයක් යනකොට ටික ටික තේරෙන්න පටන් ගන්නවා මේක ඇත්තක් කියලා. ඒත් අවබෝධ වෙලා නැහැ. නමුත් ප්‍රකට වෙනවා. තොර නැවත නැවත යම් මෙනෙහි කරනවා තවම අවබෝධ වෙලා නැහැ. ආන්න ඒකේ නා ධම්මානුසාරී. ඊළඟට එහෙම අවබෝධ අනිත්‍ය ගැන දුක ගැන අනාත්මය ගැන මෙනෙහි කර කර ඉන්නකොට එයාට අවබෝධ වෙනවා මේක නම් සත්‍යයක්මයි කියලා අවබෝධඥානයක් ඇති වෙනවා. ඒකේ නා කවුද? සෝතාපන්න. ඒ විදිහට තමයි පියවර යන්නේ. ඒ නිසා වඩාත්ම හොඳ සද්ධානුසාරයෙන් අයි පටන් ගන්න තැනනේ. බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙක් ඇවිල්ලා ඇහුවා රහත් වෙන එකද අමාරු සෝවාන් වෙන එකද අමාරු? එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගෙන් දෙවි කෙනෙක් ඇවිල්ලා ඇහුවා ස්වාමීනි මේ ලෝකෙම විනාශ වෙලා යනවා, හැම තැනම දුක තියෙන්නේ, ඒ නිසා ඉක්මනින් කාමරාගය නැති කරගන්න ඕන. කාමරාගය නැති කරගන්නවා කියන්නේ අනාගාමී වෙනවා. ඊට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඉක්මනට මේවා නැති වෙනවා, විනාශ වෙනවා, අනිත්‍ය වෙනවා, ජරා මරණ කරා යන බව හැබෑව. ඉක්මනින්ම කෙනෙක් වෙන්න ඕන සෝහං. සෝවාන් වුණු අමාරුම දේ තමයි සෝතාපන්න වෙන එක. සෝතාපන්න කෙනා අනිවාර්යයෙන්ම ජීවිත හතකින් ධර්මය අවබෝධ කරනවාමයි. ඒක කොහොම හරි වෙනවා. නමුත් කොහොම හරි සෝවාන් වෙනවද? ආහා, ඒ නිසා අමාරුම දේ මොකද්ද? සෝවාන් වෙන එක. සෝවාන් වෙනවා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය දර්ශනයට එන එක. චතුරාර්ය සත්‍ය ගැන අවබෝධඥානයකට එන එක. ඒක එකපාරම වෙන්නේ නැහැ. අපි චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා gedari inna බ්‍රහ්මයාට, gedari inna දෙවියාට, gedari inna ආචාර්යවරයාට පයින් ගහනවා. මව්පියෝ ගැන හැඟීමක් නැහැ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න යනවා. උදේ නැගිටලා අම්මා තල්ලු කර දාගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අහන් දෙනවා. එතකොට අවබෝධ වෙන්නේ නැහැ. ඒකයි. ඒක ගුණයක් මේක. මේ ධර්මය අවබෝධ වෙනවා කියන එක ගුණයක්. ඒකයි. ඊළඟට අහලා තියෙනවා චිත්තානුපස්සනා භාවනාව වඩන ආකාරය පහදා දෙන්න. කොහොමද කරන්නේ? චිත්ත අනුපස්සනා, සිතට අනුව සිහි කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. සිතේ සිත අනුභව බලමින් වාසය කරනවා. සරාගං වා චිත්තං සරාගං චිත්තං ති පජානාති. අපිට අයෝනිසෝ මානසිකාරයේ නිසා සුභ අරමුණක් සුභ විදියට මෙනෙහි කරද්දී අපේ හිතට රාගයක් ඇති වෙනවා. ඒතකොට එයා දැනගත්තා මෙන්න මගේ හිත පිටපැන්නා. මට රාගයක් ඇති වුණා කියලා දැනගන්නවා. ඒක ඉඳගෙන ඉන්නකොට හෝ ඇවිදිනකොට හෝ කතා කරනකොට හෝ මේ බණ අහනකොට හෝ මේ තම තමන් ඉන්නේ යම් ඉරියව්වකද, ඉරියව්වේදී හිතට ඇති වෙන කෙලෙස් අඳුර ගන්නවා. ඒක තමයි චිත්තානුපස්සනා භාවනාව. ඊළඟට වීතරාගං වා චිත්තං වීතරාග රාගේ දුරුණ සිත, රාගේ දුරුණ සිතක් විදිහට දැන ගන්නවා. ඒතට ඒක පුරුදු කරනවා. සමහර වෙලාවට එහෙම ඇති වෙනකොට අපි කියමු බණ අහනකොට ඒ වගේ කෙලෙස් සිතුවිල්ලක් ඇති වුණා. ඇති වුණ ගමන් චිත්තානුපස්සනාවෙන් ඉන්න කෙනා දැනගන්නවා දැන් මගේ හිතට මේ වගේ කෙලෙසයක් ආවා. ඒතකොට හිතෙනවා අයියෝ මේ බණ අහන්න ආපු වෙලාවේ හොඳ නෑනේ. මේ බණ අහන්න ආපු වෙලාවේ බලන්නකෝ මගේ හිතට එන කෙලෙස් කියලා අපි සාමාන්‍ය කරුණක් හිතලා හිතනකොට අර හිතට ඇතිවෙච්ච කෙලෙස් සංසිඳිලා ගියා කියමුකෝ. අන්න මගේ හිතේ කෙලෙස් දැන් නැති වුණා කියලා දැනගන්නවා. සදෝසං වා චිත්තං සදෝසං චිත්තං ති පජානාති. හිතට ද්වේෂයක් එනවා. ඒතකොට දැනගන්න මෙන්න දැන් මට තරහක් ආවා. පින්වතුනි මේ තරහ කියන්නේ පුදුම කෙලෙසයක්. හිතට තරහක් ආවම බනින්න හිතෙනවා, ගහන්න හිතෙනවා, මූණ වෙවුලනවා. මං ළඟදී මට තරහක් වෙන මම මගේ මේ හදවත දිහා හිතෙන් බලන් හිටියා. මේක ඩිග් ඩිග් ඩිග් ගාලා ගහනවා. තරහට ලේ ගමනා ගමනේ කියන්නේ මේ ඇඟේ රෝම කූපයක් ගන්නේ මේ රත් වෙච්ච ලේ දුවනවා තරහට. ඔයාලට නම් එහෙම ඇති වෙන්නේ නැතුව ඇති. මට මේ පෙරේ දවසක එහෙම තරහක් ආවා. ඊට පස්සේ මේ එතකොට දැනගන්නවා මෙන්න ද්වේෂයක් ආවා කියලා. මූණ රතු වෙනවා, තොලපොට වෙවුලනවා, කට වෙවුලනවා, බනින්න හිතෙනවා, ගහන්න හිතෙනවා. කොහොමද ද්වේෂය? එයා ඒ ගැන අවධානයෙන් ඉන්නේ. එතකොට අවධානයෙන් ඉන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක ඔන්න ඒකත් ඒ වෙලාවෙත් එයා භවනාවත් තුළ ඉන්නේ. පිංගුතුනි ද්වේෂයක් ආවට පස්සේ තමන් දිහා බලනකොට ද්වේෂය නැති වෙනවා. අපි ද්වේෂයක් ආවට පස්සේ අපේ තරහා උසුපු එකන ගැන නේද හිතන්නේ? හිතනකොට මොකද වෙන්නේ? ද්වේෂය වැඩි වෙනවා. තමන්ගේ ඇඟට වෙච්ච දේ, තමන්ගේ හිතට වෙච්ච දේ, තමන්ගේ හිත කැළඹිච්ච ආකාරය හිතෙන් බලන්නකෝ. එතකොට එහෙම නැතිලා යනවා ද්වේෂය. අපිට වෙන්නේම අපිට කවුරු හරි බැන්නොත් මොන හරි කළොත් එහෙම එයා ගැනම හිතනවා කට ගහන්න ඕන කියලා. එතකොට අර ද්වේෂය තව තව වැඩි වෙනවා. ඊළඟට සමෝහං වා චිත්තං සමෝහං චිත්තං ති පජානාති. මෝහ සහිත සිත, මෝහ සහිත සිත. දැන් ඔය මව්වරු ගැන තිබ්බ මේ අම්මලා තාත්තලා ගැන තිබ්බ වීඩියෝ එකක් තියෙනවා. ඕක ටිකක් වෙලා බලාගෙන ඉද්දී මොකද වෙන්නේ? ඈ, ඇස්වලට කඳුළු උනනවා. එතකොට ඇස්වලට කඳුළු උනද්දී එයා බලනවා මේ ඇත්තටම ඒ ගැන අවධානය හිටියානම් මේ හිතර නගන්න ඕනේ ඇයි එකපාරම මේ අපි වෙනස් වුනේ කියලා. ඇත්තටම අපේ හිත ඇවිස්සුනාට ආවේගකින් ඇත්තටම එතන තියෙන රූප රාමටි ගන්න. ඔය වීඩියෝ එක හදපු එකේන ඇඬුවද? ඈ? ඔය වීඩියෝ එක හදපු එකේන ඇඬුවේ නෑ. ඔය වීඩියෝ එක රංගපාපු ඇඬුවද? ඔය අඳන්නේ සල්ලි වලට. එතකොට අපිට ඇඬෙනවා රූප රාමුවක් දැක්ක ගමන්. ඒ කියන්නේ රූපේ නিত্যයි කියලා අපි බැසගෙන ඒකේ. අන්න ඒක මෝහ සහිත සිතක්. පින්වතුනි මේක තමයි වෙන පැත්තක් යන්නේ. නැත්තම් ඒ වගේ දෙයක් බලනකොටත් හදවතුන් වෙන්නේ නැත්තම් ඒක පුදුම එකක්. එතකොට ඒක විදර්ශනාව. ඉස්සෙල්ලා අම්මල තාත්තලාදී ඒ ගෞරවේ හටගෙන කුසල් අකුසල් ගැන ගෞරවේ හටගෙන නිරේ ප්‍රේත ලෝකේ ගැන ටික ටික තේරුම් අරන් ආයෙ දවසක් අපි කතා කරන්න ඕන නිරේ ගැන ප්‍රේත ලෝකේ ගැන. ගොඩාක් දේවල් දරුවෝ තියෙනවා අපේ ජීවිතය ඉගෙන ගන්න. ඔය මව්වරු පියවරු ගැන අද අපි ධර්ම දේශනා කරපේව කවුරුත් කතා කරනවා. නමුත් සූත්‍ර දේශනාවක් ඇසුරෙන් කතා කළ එකයි අද තියෙන විශේෂත්වය. නැත්තම් අම්මලා තාත්තලා ගැනමනේ බණ කියන්නේ. දැන් අර ඉස්කෝලවල වැඩසටහන් තියෙන අම්මලා ඉස්සරහ තියාගෙන දරුවෝ ඉස්සරහ තියාගෙන අඬවනවා. අඬවන එකක් නෙවෙයි මේ. ඇත්තටම අම්මා ගැන තේරෙන්නේ නැත්තම්. ඇත්තටම තාත්තා ගැන තේරෙන්නේ නැත්තම්. ඒකයි. ඒ නිසා පින්වතුනි පින්වත් දරුවනේ අර මෝහ සහිත සිතක් කියලා දැනගන්නවා. මෝහ රහිත සිතක් කියලා දැනගන්නවා. ඊළඟ සංකිට්ඨං වා චිත්තං. දැන් බහ ඉන්නකොට ටිකක් වෙලා ඉන්නකොට මෙහෙම වෙන මැස් දෙක. දැන් නිදි මත වගේ හිත හැකිලිලා. ඒකත් දැනගන්නවා දැන් මගේ හිතට මෙහෙම වෙලා තියෙන කියලා. ඒක තමයි චිත්තානුපස්සනා භාවනාව. හිතේ වෙනස් වෙනේවා හොඳට හිත හිතා ඉන්න ඔයා. ඒක භාවනා ඉඳගෙන ඉඳින් කරන්න පුළුවන්, ගමනක් යද්දින් කරන්න පුළුවන්, ඔහොම ඉන්නකොට කරන්න පුළුවන්. ඒක චිත්තානුපස්සනා භාවනාව කියන්නේ සාමාන්‍ය මෙහෙම ඉඳගෙන කරන එකක් නන් නෙවෙයි. ඒක සාමාන්‍ය මේ ප්‍රායෝගික ජීවිතයේදී සිත ගැන අවධානයෙන් ඉන්න එක තමයි චිත්තානුපස්සනා භාවනාව කියලා දැනට කෙටියෙන් කියන්න පුළුවන්. දෙමව්පියන්ට මේ ගැන සෙනෙහසක් ඇති වුණා. අඩුපාඩු වලට වැරදි වලට සමාව අරන් අපි දෙමව්පියෝ ගැන ආදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් ඉඳ අදිෂ්ඨාන කරගන්නවා. ඒ සඳහා මේ තිසරණේ ආශිර්වාද ලැබලා දෙන්න කියලා ඒවලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණානුභව බලෙන්, ශ්‍රී සද්ධර්මයේ අනන්ත ගුණානුභව බලෙන්, ආර්ය මහා සංඝරත්නයේ බලෙන්, උතුම් සම්බුදු බලෙන්, පසේ බුදු ගුණ බලෙන්, රහතුන්ගේ තේජසින් මේ ලෝකේ යන්තාක් සත්පුරුෂයෝ මව්වරුන්ට උපකාර කළාද, ඒ සත්පුරුෂ ගුණේ ආනුභවයෙන් මව් කෙරෙහි පියා කෙරෙහි සෙනෙහවන්තව උපකාර කරන්න ඕන කියලා යම් අදහසක් ඇති කරගත්තාද, ඒ සියලු දෙනාට මව්පියවරු කෙරෙහි සත්කාර සම්මාන කොට පින් රැස් කරගන්නට ඒකාන්තෙන් වාසනාව උදා වේවා.